නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකෙක් මොන වගේ බලාපොරොත්තු ඇති කරගත යුතුද, මොන වගේ ඉලක්කයක් අරමුණක් කරා ගමන් කළ යුතුද, එයා වඩන කමඨාන මාර්ගය තුළ කුමන ජීවිතයක් ගත කළ යුතුද කියන කාරණාව. මේ කාරණාව ගොඩාක් විශේෂ කාරණාවක්. ආර්ය ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිත කාලය තුළ කිසිම බලාපොරොත්තුවක් ඇති කර නොගත යුතුයි. බලාපොරොත්තු රහිත ජීවිතයක් ගත කළ යුතුයි. මේක භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය. ආර්ය ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු ඇති කරගත යුතුයි. බලාපොරොත්තුවක් ඇතුව තමන්ගේ අරමුණු කරා යා යුතුයි කියන එකත් භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය. දැන් අපට ප්‍රශ්නයක් එනවා, ඇත්තටම බලාපොරොත්තු ඇතුව සිටිනවද, බලාපොරොත්තු නැතුව සිටිනවද? ආර්ය මාර්ගය කියලා කියන්නේ නිරෝධගාමිනී පටිපදාව. මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සියල්ලම නිරෝධ වුණාට පස්සේ, ඉවර වුණාට පස්සේ ඇතිවෙන්නා වූ සමාධියක්. ඒ සමාධිය තුළ ඇතිවීමක් හෝ ඉපදීමක් හෝ හටගැනීමක් හෝ කිසිම තැනක නැති නිසා ඒකට අපි නිරෝධ සමාපත්තිය කියලා කියනවා. ඒකේන තැනටපත් වෙච්ච කිසිම කෙනෙක් නැවත ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මොකද්ද මේ බලාපොරොත්තු ඇතුව යන්න ඕනේ කියන්නේ? බලාපොරොත්තු නැතුව නම් මේ ගමන තියෙන්නේ. ආර්ය මාර්ගයේ තල හැම දෙයක්ම අත්තරින්න බලාපොරොත්තුත් අත්තරින්න එපාය. රාත්‍රියේ මේ බලාපොරොත්තුවත් අපි අත්තරින්න ඕනේ. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි නිරෝධ වීම විතරක් අපි ක්‍රියාත්මක කරනවා නම්, කෙලෙස් නිරෝධ කරන ඒ පුණුව පමණක් අපි ලබනවා නම්, දවසක් ගානේ අපි බැඳිච්ච දේවල්, ඇලිච්ච දේවල්, ගැටිච්ච දේවල් අත්තරිලා නිරෝධ වෙලා හැමදේම නිදාසෙලා අපි ඒකින නිරෝධ සමාපත්තියට සමවදිනවා. හැමදේම නිදාසීම තුලින් නම් මාර්ගය සම්පූර්ණ වෙන්නේ. හැම බලාපොරොත්තු, හැම අරමුණු, හැම දෙයක් තුලින්ම නිදාසීමෙන් නම් ඒකින රාත්බෝධිය පවතින්නේ. දැන් බලාපොරොත්තුවක් ඇතුව අපට යන්න බෑනේ. බලාපොරොත්තු තිබුණයි කියලා කියන්නේම අනිවාර්යයෙන්ම අපිට මේ ගමන යන්න බෑ කියන එකනේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මානිනේ වඩන්න, පුරුදු කරන්න, මේ මාර්ගයේ ගමන් කරන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන්න, සතිත සතිපට්ඨානෙ වඩන්න. දැන් අපට ප්‍රශ්නයක් එනවා, හැම බලාපොරොත්තු එක්කම නිදාස්සලා, හැම හැලීම් ගැටීම් බැඳීම් වලින් නිදාස්සලා, හැමදේම නැති වුණාට පස්සේ නම් මේකින රාත්බෝධිය, දැන් මේ වඩන්න කියලා පුරුදු කරන්න කියලා මොකද්ද මේ දෙන්නේ? එනම් මේ ආර්ය මාර්ගය තුල අපට නොතේරෙන, අපට අවබෝධ නොවෙච්ච බලාපොරොත්තු බැඳින් තියෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව මම මේ ආර්ය මාර්ගයේ යනවායි කියන බලාපොරොත්තු අපි තුල තිබුණාම ඒ බලාපොරොත්තු තුල කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒ බලාපොරොත්තු කිසිම බලාපොරොත්තුවක් නැතුව මම යනවා කියන බලාපොරොත්තුව. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව. කිසිම ඇලීමක් ගැටීමක් නැතුව මම මේ මාර්ගේ යනවා කියන බලාපොරොත්තු අපි තුල තිබුණාම මේ මාර්ගේ බොහොම ඉක්මන්. අපි මේ මාර්ගේ වඩනකොට අපට වැරදිච්ච තැන් කීපයක් තියෙනවා. එකක් තමයි ගොඩාක් මේ ආර්ය ශ්‍රාවකයෝ මේ මාර්ගේ වඩන්නේ රාහත් බෝධිය බලාපොරොත්තුවෙන්. කොහොමරි මම රාහත් වෙන්න ඕනේ, කොහොමරි මං ඉර්ධි වඩන්න ඕනේ, කොහොමරි මාර්ගඵලවලට එන්න ඕනේ. මේ කියන මාර්ගයේ මම ප්‍රත්‍යක්ෂ කර දැනගන්නට ඕනේ කියන මේ අනන්ත බලාපොරොත්තු තියෙනවා. මේකින බලාපොරොත්තු තියෙන තාක්කල් මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. හේතුව ආර්ය කියලා කියන්නේම හැම දෙයතුලිම නිදාස් වීම කියන එක. හැම බැඳීමකින්ම නිදාස් වෙන්නේ නැතුව මේකින ආර්ය මාර්ගේ යන්න බෑ. එහෙනම් සියලුම බැඳීම් වලට අපි කියනවා කෙලස් කියලා. සෑම හැලීම් ගැටීම් වලින්ම ඉපදීම කට ගන්නවයි කියලා අපි කියනවා. එහෙනම් මේ කියන මාර්ගය නම් නිවැරදි මාර්ගය. එහෙනම් කොහමද අපි රාහත් බෝධිය බලාපොරොත්තුෙන් එනකොට නිවන් දකින්නේ? මම මේ අරමුණු ඔස්සේ ගමන් කරනවා, මේ ප්‍රතිපත්තිය මම වැඩ කරනවායි කියන එක තුලන් පැවැත්මක් නම් තියෙන්නේ. කොහමද ඒක නිමාවක් දකින්නේ? නිවැරදි ආර්ය මාර්ගය කියලා කියන්නේ වර්තමාන මොහොත තුල කිසිම දෙයකට සම්බන්ධ නොවි හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙන්න යවන එක. අපේ කුසල් අකුසල් පරිසම් දීලා ඉවර වෙලා යන්න හරින එක. කිසිම ප්‍රතිචාරයක් දක්වන්න නැතුව ලැබෙන දේ සිදුවෙන දේ දියා බලාගෙන නිස්සබ්දව ඉන්න එක. හැම මොහොතක් ගානේ අපේ නිරෝධගාමිනීත්වය හරහා යන එක. හැබැයි හැම මොහොතක් ගානේ සෙනෙයක් ගානේ බලනකොට අපි නිරෝධ වෙන වැඩපිළිවෙලක්ද කරලා තියෙන්නේ, එහෙම නැත්නම් නැවත ඉපදෙන වැඩපිළිවෙලක්ද කරලා තියෙන්නේ කියලා බැලුවාම අනන්ත අපි කරලා තියෙන්නේ නැවත ඉපදෙන වැඩපිළිවෙල. නැවත නැවත මේ භව චක්‍රය නිර්මාණය කරන වැඩපිළිවෙල තමයි අපි කරලා තියෙන්නේ. අපි අරමුණක් හදනවා. මොකද්ද? මම රාත් වෙලා විශාල ගෝල පිරිසක් අදලා විශ්වය හැමතැනටම විශාල පිරිසක් විසිරුවා හැරලා ඒ හැම කෙනාතුලින්ම මම ලෝකෙට ධර්මය ප්‍රචාරය කරනවා. මම ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය දේශනා කරනවා. වැරද්දක් නැහැ. ඒක කිසිම වැරද්දක් නැහැ. එයා ප්‍රතිකාර ගන්න නැතුව තාම මේ සමාජයේ ජීවත් වෙන එකයි වැරද්ද. ඒ අදහසේ වැරද්දක් නැහැ. ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක් රෝහලක ඉන්න ඕනේ. ප්‍රතිකාර ලබන්න ඕනේ. එයා තාම ප්‍රතිකාර නොලබ සමාජයේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන එකයි වරද. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන එක තවත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. Taman දන්න දේ කොහොමද තවත් කෙනෙකුට තේරෙන්නේ? එහෙනම් Taman හරමුණක් හදනවායි කියලා කියන්නේ, ප්‍රතිපත්තියක් හදනවායි කියලා කියන්නේ එතනම එයාට වැරදිලා ඉවරයි. මිනිහෙක් ඇවිල්ලා ආනවා, ස්වාමීනි ඔබ වහන්සේ කියන ධර්මය අර සත්‍ය ධර්මයට සාපේක්ෂව බලනකොට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඇයි මේක සූත්‍ර නැහැ, පාළි පාඨ නැහැ. මේවල අර අපි ආලා තියෙන ධර්ම කාරණා එකක්වත් සඳහන් වෙලා නැහැ. මේක ආත්පසීම වෙනස් එකක්. මේක සත්‍ය ධර්මයේද කියන පොඩි සැකයක් තියෙනවා. එතකොට ඒ උපාසකතුමාගෙන් ආණ්ඩ සිද්ධ වුණා, උපාසකතුමනි සත්‍ය ධර්මය කියන්නේ මොකද්ද? එතකොට එයා ගහම්බීර උත්තරයක් දුන්නා. ගෞතම බුදුහාඳුරෝ දේශනා කළේ ඒක තමයි සත්‍ය ධර්මය. මම ප්‍රශ්නයක් ඇහුවා උපාසක පින්වතාගෙන්. උපාසකේනි ගෞතම බුදුහාඳුරෝ අවුරුදු 6ක් වැඩුවා, සාරා සංක කල්ප ලක්ෂයක් පුරුදු පුහුණු කරා, ගෞතම තථාගත සම්බුද්ධ නමින් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒක ප්‍රත්‍යක්ෂ කළා, ඒ නිසා ඒක උන්වහන්සේට සත්‍ය ධර්මය. උපාසක මාත ඒක ප්‍රත්‍යක්ෂ කළාද කියලා ඇහුවා. නෑනේ, ප්‍රත්‍යක්ෂ කළේ නැත්නම් ඒක සත්‍ය ධර්මයක් වෙන්නේ කොහමද? ඒක බුදුහාඳුරන්ටයි සත්‍ය ධර්මය. Tamanta සත්‍ය ධර්මයක් උන් නැහැ. ඒතුව Taman එක ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. සත්‍ය ධර්මය කියන්නේ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන එක. තම තමන්ගේ නැන නුවණට තේරුම් යන එක. තම තමන් රාත් වෙන්නේ කුමන බෝධියක්, කුමන කමඨාණ පුරුදු පුහුණු කරලද, කුමකින්ද තමන් නිවෙන්නේ? අන්න ඒ නිර්වාණ පණිවිඩය තමයි තමන්ට සත්‍ය ධර්මයේ මිසක්. හේතුඵල ධාම දැකලා සරියුත් හඳුරෝ රාත් වුණාට කම්මඵල විශ්වාසයෙන් රාත් වෙච්ච කෙනාට සාපේක්ෂව ඒක සත්‍ය ධර්මයක් නෙමෙයි. ඇයි? කම්මඵල විශ්වාසය තමයි උන්වහන්සේගේ සත්‍ය ධර්මය. හැබැයි සරියුත් හාමුදුරන්ගේ සත්‍ය ධර්මය හේතුඵල ධාම. එහෙනම් එක එක රාතන් වහන්සේලා තම තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන පිරිණිවෙන ඒ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ කාරණාවන් තමයි උන්වහන්සේලාට සත්‍ය ධර්මය. එහෙනම් මම ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය 500ක් දා ගෝලියෝ හදලා ලෝකෙ හැමතැනටම දේශනා කරනවායි කිව්වාම ඉතින් මේක වීලුවක් නේ. මට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ මේ කට්ටියට ප්‍රත්‍යක්ෂලා නැත්නම් මේ කට්ටිය මොනවද කියන්නේ? මගෙන් ආගත් එකක් නේ. බොරුවක් නේ කියන්නේ. එහෙනම් මගේ පණිවිඩේ ලෝකෙට දෙන්න මම මාන්නයක් නඩත්තු කරනවා. ඒ ධනවාදී ආණ්ඩු ක්‍රමයක් එහෙම නැත්නම් ඒකාධිපති පාලනයක් තිබුණාම රජුරුවන්ගේ අණ ලෝකයේ හැමෝම පිළිපදින්න ඕනේ. ලෝකය ඒකට යටත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් නෙමෙයිද මේ කරන්නේ. තමන්ට වැටහිච්ච තමන්ට තේරිච්ච එකක් තියෙනවා නම් ඒ තේරිච්ච එක ලෝකෙ හැමෝටම කියන්න ඕනේ. එහෙනම් මේ කට්ටියගෙන් කියන්න ඕනේ. හැබැයි ඒ කට්ටියට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන වෙන වෙන දේවල්. සමහරට මාර්ගඵලලාභින් ඉන්න පුළුවන්. රාතන් වහන්සේලාත් වැඩ ඉන්න පුළුවන්. හැබැයි ඒ රාතන් වහන්සේලා පිරිණිවිලා තියෙන්නේ මේ කෙලෙස් වලින් නිදහස් වෙලා තියෙන්නේ විමුක්තියටපත් වෙලා තියෙන්නේ. මට තේරිච්ච එකෙන් නෙමෙයි උන්වහන්සේලාට තේරිච්ච එකෙන්. උන්වහන්සේලාට ප්‍රත්‍යක්ෂ වෙච්ච එකෙන්. එනම් මේ 500ක් ස්වාමීන් වහන්සේලා තම තමන්ට තේරෙන දේ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ ලෝකෙට කියන්න කියලා කියනවා නම් එයා ටිකක් නිරෝගිමත් කෙනෙක්. මේ ධර්මය හැත්ත ධර්මය හැමතැනම තියෙන සිතේ රැවටීම එනා වෙන එකක් සත්‍ය ධර්මයක් නෙමෙයි. හැමතැනම තියෙන මේ හේතුඵල ධාම මේක විතරයි සත්‍ය අනිත් ඔක්කම බොරු කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත එක විතරක් අනුමත කරලා අනිත් ඔක්කම ප්‍රතික්ෂේප කරලා ඒ අනුමත කරපේක ලෝකෙට කියන්න කියලා කණ්ඩායමක් අදලා ප්‍රත්‍යක්ෂ නොකරපු හැට ඒවා කියලා දීලා උගන්වලා පුරුදු පුහුණු කරවලා කටපාඩම් කරවලා ලෝකෙ හැමතැනට විසුරුළු අරිනවයි කියලා කියන්නේ එයා මානසික රෝලේ ප්‍රතිකාර ලබන්න ඕන කෙනෙක්. එහෙනම් මේ වගේ බලාපොරොත්තු දැනුත් අපි අතර නැද්ද? අපි දන්න දේ අපිටවත් කියාගන්න බැරි වෙනකොට අපි තවත් කට්ටිය ලවලම එක කියන්න හදනවා. ඒක කවදාවත් සිදු නොවන්නක් ලෝකයේ. මේ ලෝකයේ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන දේ තම තමන් විතරයි දන්නේ. පුංචි කාලේ මට මතකයි මට අවුරුදු 5යි ආශ්‍රමයේ ඉගෙන ගන්න කාලේ ගුරුවරයා එදා අපට දේශනා කරපු ධර්මයේ තමයි මේ දෙතිස්මා තලයේ තුල මේ ග්‍රහයෝ භ්‍රමණය වෙනවා. මේ ග්‍රහයෝ ගමන් කරනවා. මේ ග්‍රහලෝක මණ්ඩලය මේ විශ්ව තරලයේ අවකාශයේ පා වෙනවා. හැබැයි මේක භ්‍රමණය වෙනවයි කියලා අපි දැනගත්තට භ්‍රමණය වෙන බව අපිට ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි ගුරුවරයා මේක දන්නවා. එයා දැන් අපට විභාගයක් මේ තියන්නේ. පෘථුවිය භ්‍රමණය වෙන බවට ඔප්පු කරන්නට ඕනේ. හැබැයි මේ පෘථුවිය භ්‍රමණය වෙන එක කොයි දිශාවටද කිනක ඔප්පු කරන්නට ඕනේ. ඒක අද අවස ඊළඟ දේශනාව පටන් ගන්න කලින් හැමෝම තම තමන් ඔයාගෙන ක්‍රමයක් මට කියන්න ඕනේ. ඒ උපකරණයත් අරගෙන එන්න ඕනේ. ඇවිල්ලා මට පෙන්වන්න ඕනේ. පෙන්වුවාම එයා අපි ශිෂ්‍යභාවේ තියාගන්නවා අනිත් කට්ටියට ගෙදර යන්න පුළුවන්. එයාගේ ශිෂ්‍යභාවේ අවෝසි. දැන් උදේ 7ට විතර මේ දේශනාව දුන්නාම සිසියෝ 23 දෙනාම දැන් ඔළුවත් එක්ක දැන් කට්ටියට කැක්කුමයි. දැන් මේක කොමර හොයලා කියන්නේපාය. නැත්තම් එට හුදේ වෙනකොට ගෙදර යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෙදර යවනවාමයි. ගුරුවරයා බොරු කියන්නේ. හැමෝම කල්පනා කරනවා එක එක ඒවා හදනවා. සමහර අය හරගෙන ලී කෝටක් අරගෙන නූලක් ගැටගාලා සමාන්තරව ලී කෝට තියලා ඒක බලන කොයි දිශාවටද කරකෙන්නේ කොයි පැත්තටද බර වෙන්නේ. ඔය විදිහට එක එක පරික්ෂණ කරනවා. උදේ ඉඳලා කල්පනා කරලා කරලා කරලා අන්තිමට තේ වෙලාව ආවා. හැමෝටම ගිලම්පස කෝප්පයට හම්බෙනවා. හම්බෙනකොට හැමෝම බොහොම සන්තෝෂයෙන් අරගත්තට කිසිම කෙනෙක්ගේ මූණේ සන්තෝෂය නැහැ. ඇයි? තව විනාඩි 10න් අපට පන්තිය පටන් ගන්නවා. දැන් මේ කාරණා කියන්න එපාය. මගේ තේක බීලා බලනකොට සීනි ටිකක් මදි. තේ දෙන කෙනාට මං කිව්වා සීනි මදි කිව්වම එයා සීනි හැන්දක් අරගෙන ඇවිල්ලා දාලා දිය කළා. දිය කළාම මං කිව්වා අකමැත්තක් නැන්දම් ඇඳ දෙන්න කියලා. එයාට හිතුණා තාම සීනි හරියට දිය වෙලා නැතු ඇති කියලා හැන්දත් මට දුන්නා. තේකත් අරගෙන ටික ටික බොන ගමන් මම ශාලාවට ගියා. 23 දෙනාම ඇවිල්ලා ඉන්නවා. දැන් කට්ටිය ලොකු ප්‍රශ්නයක දැන් මැදි වෙලා ඉන්නේ. දැන් කරුණු 23ක් කියන්න එපාය. පෘථිවිය භ්‍රමණය වෙන දිශාව ක්‍රමවේද 23කින් පෙන්වන්න ඕනේ. එකක් තව එකකට සමාන වෙන්න බෑ. සමාන වුණා නම් මේ පළවෙනි කියපු කෙනා ඉන්නවා ආශ්‍රමේ දෙවෙනි කෙනාට යන්න පුළුවන්. නොකියුවා නම් ඒත් එයාට යන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙනකොට ගුරුවරයා ටිකක් විශේෂයෙන් සලකන කීප දෙනෙක් හිටියද තුන් දෙනෙක්. ගුරුවරයාට ඉතුණා කෙලිම මගෙන් ප්‍රශ්න අහන්න ඕනි කියලා. ඇයි? මම තමයි එතන හමුතු විදියට ඉන්නේ, තේ කෝප්පේ තියාගෙන තේ බිබී ඉන්නේ. ගුරුවරයාට තරහා ගියා. මෙච්චර ප්‍රශ්නයක් ඇවිල්ලා මිනිස්සු ඔක්කොම මූණවල් බෙරි කරගෙන එල්ලාගෙන ඉන්නවා, දැන් ගෙත උදේ ගෙදර යන්න වෙයි කියලා. මේ දරුවට කිසිම ගාණක් නැ තේ බිබී ඉන්නේ කියලා මට කිය ඉස්සරහට එන්න කියලා. තේ බිබී ඉස්සරහට ගියා. ඇව්වා පෘථුවේ භ්‍රමණයේ දිශාව හොයාගත්තද කියලා. මං කිව්වා එහෙමයි ස්වාමිනී. ඉතින් ඔක තේ බිබී කියන්නේ මේකේ තමයි හොයාගත්තේ කියලා. එබිල බැලුවා තේ කෝප්පේ දිහා බලලා කිව්වා මේ තේවල මොනවද තියෙන්නේ කියලා. මම කිව්වා ස්වාමිනී හෙව්වා අයවා මට ක්‍රමයක් හම්බුනේ එම නැහැ. අන්තිමට තේ එක හම්බෙනකොට තමයි ක්‍රමේ හම්බ වුනේ කියලා. එහෙනම් ඒක කියන්න හැමෝටම. තේ කෝප්පෙට සීනි හන්දක් මදි කියලා මම සීනි ටිකක් ඉල්ලුවාම වැඩ කරන කෙනා ඇවිල්ලා සීනි හන්දක් දාලා දිය කෙරුවා. දිය කරන හැම මොහොතෙම පුංචි කාරණේල 100 වැඩිපුර පුරුදු කරපු නිසා තේ එක දිහා බලාගෙන හිටියා. වට හතරක් කැරකෙව්වා යා. හන්ද කරකලා ගත්තාම වට තුනක් විතර මේ ඒ තේ එක ඇතුලේ කැරකෙනවා. කැරකිලා හේම නියඬ වුණා. පස්සේ හන්ද ඉල්ලාගෙන අනිත් පැත්තට වට හතරක් කරකලා බැලුවා. බෑ වට තුනක් කැරකෙන්නේ නැහැ. නැවත මේ පැත්තට වට හයක් කරකලා බැලුවා. නැවත වට හයක් කරකලා ඉවරනාට පස්සේ වට පහක් විතර කැරකෙනවා. හන්ද ගත්තට පස්සේ අනිත් දිශාවට වට හයක් කරකවාම වට පහක් කරකෙන්නේ වට දෙකම මාරක විතර කරකෙන වේගය අඩු වෙනවා. එහෙනම් පෘථිවිය භ්‍රමණය වෙන දිශාවට පොඩි පීඩනයක් දුන්නාම කරකෙන වේගය වැඩි. පෘථිවිය භ්‍රමණය වෙන දිශාවට විරුද්ධ පැත්තට භ්‍රමණය කළාම කරකෙව්වාම භ්‍රමණය වෙන ප්‍රමාණය අඩුයි කියන එක මට තේරුණා. නැවත නැවත තේකේ හැඳ තියලා කරකලා බැලුවා. වට 10ක් කරකනකොට වට 6ක් විතර කරකිලා නවතින්නේ. විරුද්ධ දිශාවට වටදාය කරකවාම වට 3ක් 4ක් යනකොට නවතිනවා. එහෙනම් මේක තමයි පෘථිවිය භ්‍රමණය වෙන දිශාව. මේක විරුද්ධ දිශාව කියලා තේකෙන් මම තේරුම් ගත්තා. මේක කියන්න ඕන නිසා තේක පරිස්සමින් තියාගෙන තියා දැන් නිවුණා. මට අලුත් තේකක් ඕනේ. ගුරුවරයා කතා කරලා කිව්වා මෙයාට තේකක් දෙන්න. මෙයා ක්‍රමේ දන්නවා. ඊට පස්සේ ඇහුවා පෘථිවිය භ්‍රමණය වෙන පැත්ත කොහොයාගත්තේ කොහමද කියලා. පෘථිවිය භ්‍රමණය වෙන පැත්තත් හොයාගත්තේ තේවක් කරනකොටම තමයි කියලා කිව්වා. කොහොමද තේ වක්කරනකොට පෘථිවිය භ්‍රමණයේ පැත්ත දැනගත්තේ කියලා ඇහුවාම තේ පෝච්චියෙන් වක්කරනකොට මොන පැත්තට වැක්කිරුවත් කොතනින් වැක්කිරුවත් ඒ වැක්කිරෙන පීඩණයට අර ඇතුලේ තියෙන තේ එක නිකම්ම කැරකෙනවා. ඒ නිකම්ම කැරකෙන්නේ ඒ භ්‍රමණයේ වෙන පැත්ත තමයි. භ්‍රමණයේ වෙන්නේ නැත්තම් තේ එක දැම්මාම ඒක එකතන වැටිලා විසිරිලා යනවා, කැරකෙන්නේ. වටේට තාපයක් අදලා මැදට වතුර දැම්මාම ඒක කැරකෙන්නේ නැත්තම් ඒ පෘථිවිය භ්‍රමණයේ වෙන්නේ නැති පෘථිවියක්. වටේම තාපයක් තිබිලා මැදට මොනාර එකක් දැම්මාම දියර జాතියක් දැම්මාම ඒක කැරකෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ කියන පෘථිවිය භ්‍රමණය වෙමින් පවතින එකක්. භ්‍රමණය වෙන එක දැනගත්තේ තේ වක් කරනකොට, සීනි හැඳ දිය කරනකොට දිශාව දැනගත්තා. දෙකම තේ කෝප්පෙන් තිනවයි කියලා ඒ තේ එක ගුරුවරයාට දීලා අලුත් තේ එක රත්නෙත් එක තේ එක ගන්න මම දානශාලාවට ගියා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ වඩන දේවල්, පුරුදු පුහුණු කරන දේවල් අනන්ත අප්‍රමාණ තියෙන හැබැයි ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේද එක්කෙනාට එක්කෙනා වෙනස්. එදා අවුරුදු පහේදී පෘථිවිය භ්‍රමණය වෙන බව දැනගත්තෙත්, ඒකේ දිශාව දැනගත්තෙත් දම්බෙච්ච තේකෝපෙන්. දැන් මේ උලන් අමන දිශාවෙන් කියන්න පුළුවන් පෘථිවිය භ්‍රමණය වෙන දිශාව. මේ කියන සෑම ගසක් කොළක් දිහා දැක්කාම ඒකෙන් කියන්න පුළුවන් පෘථිවිය භ්‍රමණය වෙන දිශාව. සූර්යා වටා භ්‍රමණය වෙන වේගය කියන්න පුළුවන් මේ කියන ගස්වල කොළවල, මේ කියන භූගත පීඨීම් වල. හැම දෙයක් තුළ මේ විද්‍යාව තියෙනවා. එහෙනම් එක එක හැයට මේ ලෝකෙදී ආ දකින්නකොට තේරෙන ක්‍රමවේදය වෙනස්. එයාගේ අවබෝධය වෙනස්, එයාගේ පුරපු පාරමිතා වෙනස්. එහෙනම් මේ ලෝකේ අපි යම් යම් ප්‍රතිපත්ති හරමුණු හදාගෙන ගමන් කරනවා කියන්නෙම අපට වැරදුනා කියන එක. මේ ලෝකයේ සෑම තැනම පවතින එකම ධර්මතාවයක් නම් ඒ ධර්මතාවයත් එක්ක ගනුදෙනු කරන්න අපට කිසිම උවමනාවක් නැහැ. විශේෂයෙන් ප්‍රතිපත්තියක් අරමුණක් අදා ගන්න හැමදේම අපි 100ෙන් බලන්නට ඕනේ. හැමදේම 100ෙන් ඉන්නට ඕනේ. හැම මොහොතක් ගන්න 100 පවත්වන්නට ඕනේ. මේක හැමෝම දන්න කාරණාවක්. හැබැයි අපට වැරදිච්ච තැනක් තියෙනවා. මොකද්ද ඒ වැරදිච්ච තැන? සිය පවත්වන්න සිය පවත්වන්න කියලා අපි හාලා තියෙනවා. සිය පවත්වන්න ඕනේ කියන එකත් අපි දන්නවා. සිය පවත්වන ගමිනුන් තමයි මේ ඉන්නේ. හැබැයි සිය පවත්වන හැමෝම 100ෙන් දැනගත්තාම සිය පවතිනව නේද දැන් එතන? දැනගත්ත හැම කාරණාවක් තුළ මේ අරමුණ තුළම සිය පවතිනවනේ. පවතින එකේ නැවත සිය පවත්වන්නේ ඇයි? ඇත්තටම සිය පවත්වන්න ඕනේ සිය තියෙන එකේද සිය නැති එකේද? එහෙනම් අපි පුරුදු වෙලා තියෙන්නේ සිය පවතින තැන්වල සිය පවත්වන්න. අපි සිය පවත්වන හැම මොහොතක් ගානේ අපි සිය පවත්වන්නේ සිය පවතින එකක් මත මිසක් සිය නොපවතින එකක් මත සිය පවත්වන්නේ නැහැ. සිය පවතින් නැති එකේ මගේ සිය පවතින් නැහැ කියලා සිය පවත්තලා බලන්න. දැන් අර සිය නොපවතින එකත් අර සියට සම්බන්ධ වෙන්නේ නැද්ද? ගොඩාක් කාරණා පිළිබඳව මට සියයක් නැහැ. ගොඩාක් කාරණා පිළිබඳව මට සිය පවත්වන්න මම දක්ෂ නැහැ කියන එක පිළිබඳව සියෙන් ඉඳලා බලන්න. දැන් නොපවතින සියෙත් සිය පවතින ඇති. මේ කාරණාව අපට ප්‍රත්‍යක්ෂ වුන්නේ නැහනේ. අපි දැනගෙන හිටිය කෝපෙදියා දැක්කා. දැක්කම දැන් 100 පවතිනවා. පවතිනවනම් තවත් මොන 100ක්ද? නැවත නැවත ඒකට 100 පවත්තලා අපි පුරුදු කරනවා අර පවතින 100 නැවත නැවත පවත්වන්න. ඇති 100 නැවත නැවත නඩත්තු කරන්න. හැබැයි නැති 100 ගැන අපිට කල්පනාවක් නැහැ. පවතින නැති 100ක් අපි පවත්වන්න උත්සාහ කරන්නේ. ඇයි පවතින එක හැමදාම පවතිනවා. පවතින නැති එක හැමදාම පවතින නැතුව පවතිනවා. සියෙන් දැකපු දේවල් 100ට අන්තර්ගත වෙනවා. සියෙන් නොදකපු දේවල් හැම එකක්ම 100ෙන් බැහැරව පවතිනවා. එහෙනම් දවසකට පැයක් නම් අපි 100 පවත්වන්නේ. පැය 23ක්ම අපි 80ෙන් ඉඳලා තියෙන්නේ. දැන් 80ත් 100ට පවතින්න එපා. ගොඩාක් දෙවුණ කෙනෙක් ඇවිල්ලා මගෙන් ආනවා, ස්වාමිනී ඔබ වහන්සේගෙන් කමටන් අරගෙන දැන් මාස 3ක් විතර වෙනවා. දැන් නම් පැය 3ක් විතර මට 100 පවතිනවා දවස පුරාවටම. හැබැයි පැය 20ක් 21ක් විතර 100 පවතින්නේම නැහැ. හැබැයි ඒකට ඔබ වහන්සේ මට උත්තරයක් දුන්නේ නැහැ. දැන් ඒකට මට විසඳුමක් ඕනේ. ඒවා කොහමද දැනගන්නේ? ඒක තුල 100 පවත්න්නේ කොහමද? මම ඒ මෝඩ ශ්‍රමණයා ගැන බලලා ගොඩාක් කම්පා වුණා. ඒ කම්පා වුණේ එයා ගැන නෙමෙයි, එයා තුල පවතින ඒ අනුවණකම. මම ඇව්වා, ශිෂ්‍ය තමන්ගේ දක්ෂකම තියෙන්නේ සක්කෝ කියන ගුණය පෙරබවයේ වඩලා තියෙන්නේ කොච්චර ප්‍රතිශතයට, එච්චර නේද දක්ෂකම තියෙන්නේ? හැමෝටම හැමදේම දක්ෂකම නැහැ. වීර්ය හැමෝම සම්පූර්ණයෙන් පුරලා නැහැ. දාන හැමෝම සම්පූර්ණයෙන් පුරලා නැහැ. රාත් වෙලත් බත් කටක් හම්බෙන්නේ නැතුව හිටපු රාතන් වහන්සේලා අපි අහලා නැද්ද? බුදුහාමුදුරන්ට දානේ වැරදුනත් සීවලි මහා රහතන් වහන්සේට දානේ ලැබෙන්නේ නැහැ. ඒ තරම් බුදුන්ට වඩා පාරමී පුරපු කට්ටිය නැද්ද? හැබැයි අනිත්‍යව මොකවත් පුරලා නැහැ. හැබැයි දානේ හොඳට පුරලා. සීවලි පින්ඩපාතේ වඩින්න අපිට එක්ක පොලිමේ ඉන්නවදයි කියලා ආනන්දහාමුදුරන්ගෙන් ආනෙක පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා සීවලි ඒ තරම් වාසනාවන්තයි කියලා. එහෙනම් අපි පුරපු පාරමිතාවලට අනුව, අපි පුරපු ගුණවලට අනුව, අපගේ දක්ෂකමට අනුව තමයි ඒ 100 පවතින්නේ. එහෙනම් තමන් වඩලා තියෙන ප්‍රතිශතයට අනුව පැය 3යි තමන් දක්ෂ 100 පවත්වන්න. ඉතුරු 21කට දක්ෂ නැහැ. දක්ෂ නැති එක දැනගන්න ක්‍රමයක් නැහැ. ඇයි මේකවත් තේරෙන්නේ නැත්තේ? එච්චර අඥානෙද්ද? එතකොට යට තේරුණා තමන්ගේ දක්ෂකමේ සීමාව මෙච්චර. ඒක තමයි විනාඩි 10 15 20 පැය භාගයේ පැය 2 3 වෙලා මේක වැඩිලා වැඩිලා 3 වෙනකම් වැඩුණා. එතනින් යට වැඩෙන්නේ ඇයි? එතනින් යට දක්ෂකම ඉවරයි. රුපියල් 500ක් අරගෙන පොලේ ගියාම ආල් ගන්නවා, පොල් ගන්නවා, පළතුරු ගන්නවා, එළවලු ගන්නවා, කෝපමිඟන් ගන්නවා, රෙදිපිලි ගන්නවා. හැබැයි 500 ඉවරුණාට පස්සේ අබහැටයක්වත් ගන්න බෑ. ඇයි? එයාගේ වත්කම් ඉවරයි. දැන් එයා ගෙදර බලා පිටත් වෙන්න ඕනේ. එයාට ආයි මෙතන ඉන්න බෑ, ගන්න බෑ මොකවත්. එහෙනම් අපේ ජීවිතවල අපගේ දක්ෂකම් අපි හරියට තේරුම් අරගෙන නැහනේ. කර්ණීයමෙත්ත සූත්‍රයේ දන්නේ නැති කෙනෙක් මේ ලෝකෙ නැති තරන්නේ. එහෙනම් මගේ දක්ෂකම මෙච්චරයි, මේක අපිට තේරුම් ගන්න පුළුවන් නම් ගොඩාක් දුරට ප්‍රශ්න විසඳිලා ඉවරයි. ඒ ශිෂ්‍යයාට මම දීපු අවවාදය තමයි පැය 3ක් 100 පවතිනවා නම් ඒක 100 පවතින නිසා 100ෙන් දැනගන්න. හැබැයි පැය 21ක් සිය පවතින්නේ නැහනේ. මේ කාලය තුල මගේ සිය පවතින්නේ නැහැ කියන එක සියෙන් දැනගන්න. එතකොට අරකත් 100ට අවු වෙනවා, මේකත් 100ට අවු වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පානවා. එහෙනම් නැති දේ, දක්ෂකම නැති එක දක්ෂකම කරගන්න අපි දක්ෂ වෙලා නැහැ. පවතින 100 ගැන අපට කම්පා වෙන්න දෙයක් නැහැ. ඒක කොහොමවත් පවතිනවා. ඒක වඩලා පෙර භවයේ. පවතින් නැති එක වඩලා නැහැ. එහෙනම් මම මේක වඩලා නැහැ කියන එක දැනගන්න ඕනේ. මේ තැන්වල මේ අවස්ථාවල 100 පවතින් නැහැ කියන එක දැනගන්න ඕනේ. එතකොට ඒක 100ට අන්තර්ගත වෙනවා. සමහර විට සාකච්ඡා කරනකොට එයාට කරුණු කාරණා මතක් වෙනකොට ඉවස ගන්න බෑ. එක පාට කඩාගෙන ඒව ඉදිරිපත් කරනවා. කර අන්දරේ කිව්වා වාගේ අන්දරේගේ කතාවක තියෙනවා 500ක් ඉන්න පුළුවන් තැනක 5000ක් විතර පෙරෙව්වාම දැන් ඒ කාමරේ යන්න පුළුවන්ද? අන්න ඒ වගේ අපේ සිත්වල කරුණු ඒ වගේ කොඳුරනවා. කරුණු එළියට එන්න බැරුව වහාම මේ කලබල වෙලා ඒවා කණෙන් නාසයෙන් ඇසෙන් හැමතැනින්ම එනවා. රවල බලන එකෙන් පවා අපි කරුණු නෙමෙයිද මේ කියන්නේ? කලබලකාරීත්වයේ තුලින් පවා අපි කරුණු නෙමෙයිද කියන්නේ? උස්ම වල වේගයේ වැඩිවීමෙන් පවා අපි කරුණක් නෙමෙයිද මේ කියන්නේ? ඒ කියන්නේ කටපියා නිටියට අනිත් සිදුරුවලි මේ කරුණ එළියට පයින්නවා. ඒ තරම් ඇතුලේ කෑ ගන්නවා කරුණ. ඒ හැම මොහොතක් ගානේ මේ වගේ තැන්වලදී මට 100 මදි. ඒ නිසා තමයි මං කලබල වෙන්නේ කියලා දැනගත්තාම දැන් ඒක 100 බවට පත් වෙනවා. 100ෙන් ඉන්නකොට කලබල නැහැ. හැමෝම නිස්සබ්ද වෙන්නේ, මමත් නිස්සබ්ද වෙන්න ඕනේ. කවුරු තර්ක කරන්න එන මමත් තර්ක නොකර ඉන්න ඕනේ. තාම ප්‍රශ්නාන්ට අවසරය ලැබුණ නැහැ. ඒ නිසා ප්‍රශ්න නොහා ඉන්න ඕනේ. එතන ප්‍රශ්නයක් නැතන 100 තියෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ කරුණු කාරණා ඇහිලා මටත් විවිධ කරුණු කාරණා කල්පනා වෙන්න පටන් ගත්තාම ඒ කල්පනාවල් මම දැනගත්තාම මේ කියන සංවරය නැති වෙලා කලබල වෙලා මම තර්කයේ වලට එනවා. මෙන්න මේ වගේ තැන්වල මට 80 පවතිනවා. ඒ තැන්වල 100 නෑ. මගේ හදහස් පාළ වෙනකොට මගේ 100 නැති වෙනවා කියන එක පිළිබඳව 100 පවත්වන්න පුළුවන් නම් දැන් අදහස් එනකොටම ඒක 100 බවට තමයි පත් වෙන්නේ. එනම් මේ ලෝකේ අපි මේ වඩන මේ මාර්ගය තුල අපි හැමදේම දැනගෙන ඉන්නවාය, හැමදේම අපිට තේරෙනවාය කියලා අපි හිතාගෙන හිටියට අපි තාම rahat වෙලා නැති නිසා අපට තාම තේරිලා නැහැ කියන එක අපි නියතමානි වෙලා නැහැ නේද? එනම් මේ බලාපොරොත්තුව කුමක් තියාගන්නට ඕනේද? ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකේ කුමන බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්න ඕනේද? කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්නට ඕනේ. ඒ බලාපොරොත්තුව ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි බලාපොරොත්තුවක් ඇතුව යන්න කියලාත් බලාපොරොත්තුවක් නැතුව යන්න කියලාත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කිසිම බලාපොරොත්තුවක් නැතුව අපි මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. රාත්බෝධිය පවා බලාපොරොත්තු නොකර හැබැයි එහෙම බලාපොරොත්තුවක් නැතුව ගමන් කරනවා අය කියන එක පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුව යන්න ඕනේ. එහෙනම් මේ කියන මානසිකත්වය තුල තමයි ඒ කියන ආර්ය මාර්ගය සම්පූර්ණ වෙන්නේ. අරමුණ කදාගත්තාම ඒ අරමුණ ඔස්සේ මේ සිත ගමන් කරන හැම මොහොතක් ගානෙම අපිට භවයක් එහෙම නැත්නම් පැවැත්මක් නිර්මාණය වෙනවා. මම මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම වඩනවා, ආයතන හයෙම වඩනවා, හැම ආයතනයක් තුළින්ම මම මේක පුරුදු පුහුණු කරනවායි කියන මානසිකත්වයේ තුලින් අපි කුමක්ද මේ කරන්නේ? ඒ අරමුණ නඩත්තු කරන්නේ නැද්ද? පැවැත්මක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? අපිත් මේ භවයක් නෙමෙයිද මේ නිර්මාණය කරන්නේ? හැබැයි ආර්ය මාර්ගය කියලා කියන්නේ කිසිම අරමුණක් ප්‍රතිපත්තියක් නැතුව දකින දකින හැම කායික මානසික දෙයක්ම නිරෝධ කරන වැඩපිළිවෙලක්. හැමදේම නිදාසලා යනකොට අරමුණකුත් නැහැ, ප්‍රතිපත්තියකුත් නැහැ, ඉන්න තැනකුත් නැහැ, යන්න තැනකුත් නැහැ, කිසිම අදාසකුත් නැහැ, ප්‍රතිපත්ති මොකවත් නැහැ. ඒ කියන්නේ එතන පුද්ගලයෙකුත් නැහැ. එහෙනම් මොනවාරි අරමුණක් තියෙනවා නේද? එතන ඒ අරමුණ ඔස්සේ ඒ පුද්ගලයා ජීවමානව ඉන්නවා. ඒ අරමුණ ඔස්සේ අපට මාන්නයක් නිර්මාණය වෙනවා. අපේ ප්‍රතිපත්තිය තුලත් පුද්ගල ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඒ හැම තැනම අපට වැරදෙන තැන්. පිරිනිවන් පාන කෙනාට මොන ප්‍රතිපත්තියක්ද? හැමදේම නිදාසෙන කෙනාට මොන අරමුණක්ද? ලෝකේ හැම දෙය තුලින්ම තියන්නේ දුක නම්, අනිත්‍ය නම්, කිසිම දෙයක් නැතුව හැමදේම නිදාසෙන්න ඕන නම් මොකටද බලාපොරොත්තු වන්? විමුක්තිය බලාපොරොත්තු වෙන කෙනාට ඒ විමුක්තිය ලැබෙන්නේ නැහැ. හේතුව එයා බලාපොරොත්තු වෙන්නේ විමුක්තියන්. හැබැයි ඇත්තටම විමුක්තිය තුල බලාපොරොත්තුවක් තියෙන්න බෑ. නිදාසීම තුල කොහොමද බලාපොරොත්තුවක් ඇදෙන්නේ? විමුක්තිය බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ දුක් වෙන්න එයා අකමැතියි කියන එක නේද? දුකට එයා විරුද්ධයි කියන එක නේද? දුක පැවැත්ම ප්‍රතික්ෂේප කරන නිසා තමයි විමුක්තියට බලාපොරොත්තුවක් එයා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් සසරට පැවැත්මට එයා ගැටෙනවා, විමුක්තියට නිදාසට එයා ඇලෙනවා. දැන් මෙයා අන්තයකින් තවත් අන්තයකට වෙනස් වුණා මිසක් අන්තයක් නඩත්තු කරනවා මිසක් එයා ආර්ය මාර්ගය යන්නේ කොහමද? එයා ආර්ය මාර්ගයේ තමයි යන්නේ කියනක ඔප්පු කරන්නේ කොහමද? විමුක්තියට බලාපොරොත්තුවක් ඇති වුණායි කියලා කියන්නේ දුක් විඳින්නට බලාපොරොත්තුව නැති වුණා කියන එක නේද? පැවැත්මේ බලාපොරොත්තුව නැති වුණා, ඒ නිසා තමයි නොපැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙලා තියෙන්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ කියන ප්‍රශ්න ගැටළු අපේ ජීවිතේ පවතිනවා. අපි තාම rahat වෙලා නැහැ. ඇස් දෙක පියාගෙන විනාඩි 3ක් කල්පනා කරලා බලමු. අපි හැම මොහොතක් ගන්නේ ලෝභයක්, දේශයක්, මෝහයක් නෙමෙයිද කල්පනා කරන්නේ? ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයේ කල්පනා කර කර සන්තෝෂ වෙනවා නම් ඒ කියන්නේ ධර්ම මාන්නේ නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? අපේ අවබෝධයට වටිනාකම් දෙනකොට පැවැත්මක් නෙමෙයිද නිර්මාණය කරන්නේ? ඒ ධර්මය කාට හරි කියන්න ඕනේ, ලෝක සත්‍යයට කියන්න ඕනේ, මේ කට්ටිය ත්‍රාස්තෙන්ද උදව් කරන්න ඕනේ කියන දේ තුලින් බලාපොරොත්තුවක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? හැම තැනම අපිට වැඩ අපි වරද්දගෙන හැම මොහොතක් ගානේ අපට වැරදිලා. බලාපොරොත්තු නැතුව ගියොත් තමයි ආර්ය මාර්ගය. හැබැයි ඒ බලාපොරොත්තු අපිට තියෙන්න ඕනේ. අරමුණ ප්‍රතිපත්තියක් නැතුව සියලුම දේවලින් නිදාසීම තමයි ආර්ය මාර්ගය. හැබැයි ඒ අරමුණ තියෙන්න ඕනේ. මේක ඇත්තෙත් නැති නැත්තෙත් නැති තියෙනවාය කියලා කියන මොහොතෙම නැතේ කියලා කියන සංකල්පයට අන්තර්ගත වෙච්ච ධර්මතාවයන්. නිවීම කියන එක තියෙනවද? ඔව්. ඒ නිසානේ වඩන්නේ. වඩනවා නම් තියෙනවා නම් ඉතන පැවැත්මක් තියෙන්න පාය. එහෙනම් ඒක නැහැ. එහෙනම් මේ කින ආර්ය මාර්ගයේ යන කට්ටියටත් බලාපොරොත්තුව තියෙනවද? ඔව් තියෙනවා. ඒ නිසානේ වඩන්නේ. එහෙනම් වඩනවා නම් එහෙනම් ඒක පැවැත්මක් තියෙනවද? නැහැ. එහෙනම් බලාපොරොත්තුවක් නැහැ. එහෙම එකක් නැහැ. මොකද බලාපොරොත්තු නැහැ කියන බලාපොරොත්තුව ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තිය, අරමුණක් නැති අරමුණක්, පැවැත්මක් නැති නිවීමක්. ඒ නිවීම තුල නැති පැවැත්මක්. මෙන්න මේ කියන ධර්මතාවය යම්කිසි කෙනෙකුට තේරුණා නම් එයා විතරයි rahat වෙන්නේ. ඒ බුද්ධිමතා විතරයි මේ ලෝකේ පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නේ. අනිත් හැමෝම මොනවාරි තැනක මොනවාරි එකක් අල්ලාගෙන ඉපදෙනවා. මිනිසුන්ට අකමැති, සමාජයට අකමැති, දායකයන්ට අකමැති කියලා කැලෑවැදිලා ගෝන්නු නඩත්තු කරනවා, රිලව් නඩත්තු කරනවා, කුරුල්ලෝ නඩත්තු කරනවා, ගයෙන් වැටිච්ච දඩුලේනා නඩත්තු කරනවා, කිරිපෝනවා. දැන් දරුවෝ හදාගෙන කිරිපෝලා නඩත්තු කරන තොටිල්ලාවේ නලවන අම්මා තාත්තා වෙලා නේද? දැන් දඬුලේනට කිරි දුන්නත්, දරුවෙක් අදලා කිරි දුන්නත් දෙකම එකයිනේ. දැන් ඒ සෙනෙහස මේ දඬුලේනට තව වෙලානේ. උදේට කෑම දෙන්න ඕනේ, දවල්ට කෑම දෙන්න ඕනේ, නාවන්න ඕනේ, දත් මදින්න ඕනේ, කූඩු කරන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, සද්ද දාන්න බෑ, පිරිත් දාන්න බෑ, දඬුලේන හැරෙනවා. දැන් සම්පූර්ණ පියෙක් නේ, දරුවෙක් නඩත්තුනේ කරන්නේ. කෝ නිවන බලාපොරොත්තු ඇති වෙලා කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න හැවිල්ලා මෙතන බලාපොරොත්තු ඇති වෙලා, එතන දරුවෝ වෙනුවට මෙතන ලේන්නු ඇවිල්ලා, වලිකුකුළු ඇවිල්ලා, මෙතන මේ මෝ ඇවිල්ලා, කුරුල්ලු ඇවිල්ලා, ඒකින සෑම දෙයක්ම වෙන වෙන නාම රූප වලින් ඇවිල්ලා. බලාපොරොත්තුව කියන්නේ අපගේ ජීවිතවල සෑම මොහොතක් ගානේ නොදැනුවත්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පරිසරය ලස්සනට තියෙන්න ඕනේ, පිළිවෙලට තියෙන්න ඕනේ, පිරිසිදුට තියෙන්න ඕනේ කියන දේ තුළ දැන් බලාපොරොත්තුවක් ඇති වෙලා නැද්ද? බලාපොරොත්තු රහිතව නම් පිරිනිවන් පාන්නේ දැන් පරිසරයට, මිදුලට දැන් බලාපොරොත්තුවක් ඇති වෙලා, එනං එයා තාම නිදාසලා නැහනේ. දැන් මේ ලෝකේ කාටවත් නැති ප්‍රශ්නයක් නේ අපිට තියෙන්නේ. රක්ෂිත හැම තැනම තියෙනවා කුණුගොඩවල්, හැම තැනම කොළරොඩු වැටිලා වේලිලා, ඒ හැම තැනම සම්පූර්ණ කැලෑගත වෙලා, හැබැයි මම ඉන්න තැන මේක එහෙම තියෙන්න බෑ. මේක ලස්සන්ට තියෙන්න ඕනේ, පිළිවෙලට තියෙන්න ඕනේ, පිරිසිදුවට තියෙන්න ඕනේ. දැන් මේ බලාපොරොත්තු නෙමෙයිද නඩත්තු කරන්නේ? ප්‍රතිපත්තිය කදාගෙන, අරමුණ කදාගෙන නෙමෙයිද මේ ජීවත් වෙන්නේ? අපි එන්න කලින්, මේ ගල්ලෙනේ ළඟින්න කලින් මේ ප්‍රශ්නේ මෙතන තිබුණ නෑනේ. වවුල් හිටියා, ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ තිබුණ නෑ. ඌරෝ ඇවිල්ලා, ගෝන්නු ඇවිල්ලා, රිලව් ඇවිල්ලා මේකේ ලැගිලා හිටියා. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ තිබුණ නෑ. හැබැයි මම ළඟින්ද ගත්තට පස්සේ පරිසරය පිරිසිදු කරනවා, වතුර වලවල් හදනවා, සක්මන් මළු හදනවා, ඇඟේ වදින ගස්කොළන් හැම එකක්ම කපලා පිරිසිදු කරලා පාරවල් හදනවා, ගල් පෙරලලා පඩි හදනවා. මෙච්චර අවුරුදු ගාණක්, අවුරුදු 200ක් මේ කැලෑව තිබුණා. සත්තු 500ක් විතර හිටියා. වයසට ගියා, මැරුණා. හැබැයි මේ ප්‍රශ්නේ තිබෙන එක සතෙක් විතර ආවේ. දෙපාවා කියන සතා කකුල් දෙකෙන් ඇවිදින එක දෙපාවා සතෙක් විතර ආවේ. මුළු කැලෑවම කන පිට හරවලා. එහෙනම් තිරිසන් සත්තුන්ට තියෙන අවබෝධයවත් අපට නෑ නේද? ඒගොල්ලෝවත් බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා, අපිට මෙච්චර බලාපොරොත්තු. හැරෙන හැම මොහොතෙම බලාපොරොත්තු. හැම මොහොතක් ගානේ අපි හරමුණ ප්‍රතිපත්තිය කදාගෙන නඩත්තු කරනවා. හැම මොහොතක් ගානේ අපි බලාපොරොත්තු නිර්මාණය කරමින් තමයි ජීවත් වෙන්නේ. අපි තුල මේ ධර්මයේ තියෙනවා. මොකද්ද ඒ ධර්මය? ධර්මයේ කියන එකක් මොකවත් මේ ලෝකේ නැහැ. කෙලෙස් වලින් නිදාසුනා නම්, මේ ලෝකේ ඇලිම් වලින් ගැටිම් වලින් නිදාසුනා නම්, ඒක තමයි ධර්මය. ඉපදීමේ නිර්මාණ වන ක්‍රමවේදෙන් නිදාසුනා නම්, ඒක තමයි ධර්මය. අසකන දිව නාසය සමසිත මේ නාම රූපات එක්ක සම්බන්ධ වෙවි නැවත නැවත ලෝකයේ ඉපදීමක් නිර්මාණය කරනවා. ඕක නවත්වා නම් ඔච්චරයි ධර්මය. ඉතින් ඕක නවත්තන්න අපට කැලෑවල් ගාන ඇවිදින්න ඕනේද? කඳු මුදුනේ ඉඳගෙන කොම්පාසු අරගෙන අපට දිසාවල් හොයන්න ඕනේද? මම මේ ඉපදීමේ ක්‍රමවේදයක් නඩත්තු කරනවා. මාතුල ඉපදීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ඉපදීමේ ක්‍රමය නැවතුවා නම් ඕන් ඔච්චරයි ධර්මය. එතනින් යට වඩන්න දෙයක්වත් නැහැ, පුරුදු කරන්න දෙයක්වත් නැහැ, ආහන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ. මේ පරිසරය දිහා බලනකොට ඉපදීමක් නිර්මාණය වෙනවා. හැයෙන දේවල් තුලින් ඉපදීමක් නිර්මාණය වෙනවා. මගේ හදාස්වල ඉපදීමක් නිර්මාණය වෙනවා. මම ජීවත් වෙන මානසික රටාව පරිසරය තුල ඉපදීමක් නිර්මාණය වෙනවා. මගේ සිතුවිලි වලින් උත්පත්තියක් මට නිර්මාණය වෙනවා. ඔන්න ওই ටික නවත්වා නම් ඔච්චරයි ධර්මය. උපාලි තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, උපාලි යම්කිසි දෙයක් ඇහිලා යම්කිසි දෙයක් පුරුදු කරලා නිවීමක් ඇති වෙනවා නම්, ඒ නිවීම ඇති කරන්න පුරුදු කරපෝ ඒ ආගත පණිවිඩය තමයි ධර්මය. එහෙනම් මෙච්චර කාලයක් අපි මේ දේවල් ඇහිලා නිවිලා නැත්තම් ඒක ධර්මය වෙන්නේ කොහමද? අපි බණ නෙමෙයි අහලා තියෙන්නේ, ඉතිහාස කතා. ඒකනේ තාම අපි ඉපදෙන්නේ. බණ හැවුණා නම්, ඒ ඇවිච්ච දේ තුළ නිවීමක් ඇති වුණා නම්, ඒ නිවිච්ච දේ තමයි අර ධර්මය. ධර්මයේ බවට පත් කරන්නේ නැත්නම් ඒක පණිවිඩයක් විතරයි. මේ හැම මොහොතක් ගානේ උත්පත්තියක් නිර්මාණය වෙමින් පවතිනවා, භවයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි තාම සසරට වැඩ කරන්නේ. මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන් නම්, මේ ටික නවත්තන්න පුළුවන් නම්, එයාගේ තථාගත එයාට එයාමයි. තම තමන්ගේ කම්මඨානාචාර්ය තමන් තමන්මයි. තම තමන්ගේ විමුක්තිදායකයා තම තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන් තමන්ට තමන් තමන්මයි. මේ ආයතන 6 මේ නාම රූප සංඥා සංස්කාරයන් එක්ක ගනුදෙනු කරනකොට ඉපදීමක් නිර්මාණය කරනවා. මේක ප්‍රඥාවෙන් දැකලා ඒක නොපැවත්මට ක්‍රියාත්මක කරවන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ, දකින්න ඕනේ. මේකට දැන් බලාපොරොත්තු ඇදුවයි කියලා කියන්නේ, දැන් අර ප්‍රශ්නේ වෙනම තියෙනවා. ඒකට බලාපොරොත්තුක් ඇදුවම තව ප්‍රශ්නයක් වෙනම තියෙනවා. දැන් දෙකම විසඳන්න එපාය. නිවෙන කෙනාට මොන බලාපොරොත්තුද? මේක කොයි වගේ වීලුවක්ද කියලා කිව්වාම, ජීවිතේ එපා වෙලා කෝච්චියට බෙල්ල තියන මිනිහේ දුවනවා, කෑ ගාගෙන දුවනවා. අර එන කෝච්චියට මං බෙල්ල තියනවායි කියලා මිනිහ කෙලෝගෙන ගිහලා ඇඟට පැනලා අල්ලලා බිම පෙරලිලා හැඟ ඇමතනම ලෙලි ගිහලා රෙදිත් තිරලා ඒ මිනිහව අල්ලගත්තා. මිනිස් ඔක්කොම සන්තෝෂයට පත් වුණා. පුදුමාකාර වීරියක් අර මැරෙන්න යන මිනිහා බේරගත්තා. ඒ මිනිහට අබේදානි දුන්නා කියලා ඒ මිනිහා අල්ලගෙන කියනවා, මැරෙන්න කලින් කෑම කාලා යන්න කියලා. දැන් අර මිනිසුන්ගේ ජීවිතයත් එක්ක කලකිරෙනවා. මේ මිනිසයා මරෙන්න යන මිනිසයා බේරගන්න නෙමෙයි කියලා තියන්නේ අපරාධේ දවල්ට එයාටත් එක්ක ආල් තියලා තියෙන ලිපේ. දැන් මේක විසි කරන්න යනවා. ඒ ඉඳ කෑම කාලා ගින් බෙල්ල තියන්න කියන එකයි යාගේ ප්‍රශ්නය. දැන් මේ වගේ විහිළුවක් නෙමෙයිද අපි කරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් බනහනවා. රෑට එක එක කාන්තාවෝ ඉතා කල්පනා කරනවා. දැන් අර කෑම කාලා බෙල්ල තිබ්බා මේ මනුස්සයාට ඇති වැඩක් මොකද්ද? දැන් එහෙම කෑම කාලා බෙල්ල තිබුණා මේ මනුස්සයාට වැඩක් තියනවද? කෑම කාලා ඒ ජීවිතක්ෂයටපත් වෙනවා. එහෙම ජීවිතය නැතිකරන ගියා මේකෙන් ප්‍රයෝජනයක් තියනද මේ මනුස්සයාට? එහෙනම් මේ වගේ වැඩක් තමයි අපි කරන්නේ. කමටන් වඩලා පැය ගාණක් වඩලා පුංචි දෙයක් වුණාම අපි ඒ භික්ෂුවන් කෙරේ අපි විශාල කැළඹිල්ලක් ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව විශාල පටිගයක් ඇති කරගන්නවා, ද්වේෂයක් ඇති කරගන්නවා. නිතර ඒගොල්ලෝ ගැන කල්පනා කර කර දොස් කියනවා, බනිනවා, සිතේ සිටිවිලි ලක්ෂ ගණන් හදනවා. එහෙම කළා, මේම කළා, මට නිඳා කළා, අපහාස කළා, මට විවේචනය කළායි කියලා ලේ නාරවල් පුපුරන්න තරම් කල්පනා කරනවා. අපි මොකද්ද කරලා තියෙන භාවනාව? අපි කිසිම දෙයක් වඩලා නැහනේ, පුරුදු පුහුණු කරලා නැහනේ. එනම් උදේ ඉඳලා රෑ වෙනකන් ඔළුවෙන් හිටගෙන භාවනා කරනවා. පොඩ්ඩක් යාමියා වෙන්න බෑ. පැය ගාණක් දනිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, මරන්න තරම් වෛර බැඳ ගන්නවා. එනම් මොකවත් වැඩිලා නෑනේ. එනම් අර අපි අර මිනිස්සෙක් මැරෙන්න යනකොට දුවගෙන ගිහිල්ලා ඇඟට පැනලා බිම පෙරලා බේසම් පුටු ඔක්කොම පොඩි කරලා අර මිනිස්සයාගේ ජීවිතේ බේරගත්තා වාගේ එකක් කරනවා. දැයි ඇත්තටම බේරගෙන නැහැ. කෑම කාලකින් ඊළඟ කෝච්චියෙන් පාසුවෙන් බෙල්ල තියන්න අපරාධේ වා වෙනුවෙන් අලත්තම්බලා තිනවා කෑම කාලා යන්න. දැන් මේ ප්‍රශ්නේ දිහා බලනකොට අපට තේරෙනවා මේ වගේ වීලුවක් තමයි අපේ ජීවිතවලත් අපි හැමදාම කරන්නේ. හැමතිස්සෙම බණ අහනවා, නිතරම බණ ශ්‍රවණය කරනවා, උදේ නැගිට වෙලෙම බණක් අහනවා, වැඩපොලේ ගිහිල්ලා අර මනුස්සයව කොහොම රස්සාවෙන් අස්කරන්න උත්සාහ කරනවා. බණ ආගෙන සාදුකීකේ බණ අහනවා, ගෙදර වෙලා ඒ භාර්යාව සම්පූර්ණත් එක්ක ගැටෙනවා. පැය ගාන කස් දෙක වාගෙන දත්මිති කාගෙන භාවනා කරනවා. ඇරිලා බලනකොට වෙලාව 4:00, 3:00 ගිලම්ප සම්බුන් නැහැ කියලා අර කැපකරු දායකයා මරන් හදනවා. හැබැයි මෙච්චර භාවනා කළා හැරිච්ච වෙලේ මෙච්චර තරහා මොකද? අර වාගේ ප්‍රශ්නයක් අර බේරන්න යනවා වාගේ තමයි පේන්නේ. හැබැයි බේරන්න යන්නේ කෑම කාලා ගින් මැරෙන්න කියලා කියන්නේ. අපිත් මේ භාවනා වඩන්නේ රාත් වෙන්න සෝවාන් වෙන්න වාගේ. නමුත් අපි සෝවාන් වෙන්න නෙමෙයි වඩන්නේ, රාත් වෙන්න නෙමෙයි වඩන්නේ. අපිත් මේ පැවැත්මක් ඉපදීමක් තමයි වඩන්නේ. අපට මේ අකටයුත්ත තමයි මේ කරන්නේ. හැබැයි අකටයුත්ත කරනකොටත් කටයුත්තක් වාගේක කරන්නේ. ඒ නිසා තමයි භාවනා යෝගියෙක් වාගේ ඉන්නේ, අද්දක වාගෙන. මෙච්චර භාවනා වැඩුවා නම් මේ වෙනකොට මේ තරහා යන එකවත් ඇදෙන්න එපාය, ඉවසිල්ලවත් ඇදෙන්න එපාය, මාස 3ක් එක තැන හින්න මේ සංවරයවත් ඇදෙන්න එපාය. කකුල් වලට රෝදයි කළා වාගේ සතියක්වත් එක තැන ඉන්න බෑ, එක කුටියක ඉන්න බෑ, එක වැඩපොළක ඉන්න බෑ. මාස 6ක් යනකොට එතන යන්න හිතෙනවා, තවත් ඇවිදින්න හිතෙනවා. මොකද්ද ඒ වඩන භාවනාව? මොකද්ද ඒ කමඨාන? මොකවත් නිවිලා නැහනේ. එන්නෙන්ද කැළඹිච්ච එකක් නේ වෙලා තියෙන්නේ. මෙන්න මේ හැම තැනම අපි බලාපොරොත්තු හදලා, අරමුණු හදලා, ප්‍රතිපත්ති හදලා මේවා තුල තමයි අපි නඩත්තු කරන්නේ. හැම මොහොතක් ගානේ මේවා තුල තමයි අපි ජීවත් වෙන්නේ. දැන්වත් අපි නිවැරදි දැක්මටෙමු, නිවැරදි අවබෝධයටෙමු. කිසිම බලාපොරොත්තුවක් නැතුව නිවීමට යන මේ ආර්ය ගමන තුල බලාපොරොත්තුවක් නැතුව යන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. හැබැයි කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ ගමන යනවා කියන ඒ බලාපොරොත්තුව තියෙන්න ඕනේ. කිසිම අරමුණක් ඉලක්කයක් අපිට තියෙන්න බෑ. හේතුව මේක ව්‍යාපාරයක් නෙමෙයි. ජාතියන්තරව ගෙනියන්න, අපගේ වෙළඳ නාමය ලෝකෙට හඳුන්වලා දෙන්න ඒම අරමුණ ප්‍රතිපත්තියක් අපිට තියෙන්න බෑ. එනම් මේ ආර්ය මාර්ගයේ වෙළඳාමක් වෙලා අපගේ ධර්ම දේශනා ලෝකෙම දැනගන්නට ඕනේ. ලෝකෙම මේ බණ හාන්න ඕනේ. හැමෝම අපි අඳුන ගන්න ඕනේ. ලෝකෙම කට්ටිය අපෙන් තමයි බණ හාන්න ඕනේ. දැන් මේක වෙළඳ නාමයක් වෙලා නෙමෙයිද? එතකොට බුදුබණට වඩා අපේ බණ නෙමෙයිද මේක පළවෙනි තැන හම්බෙලා තියෙන්නේ? රාතන් වහන්සේලා ලක්ෂය බිහි කරන්නේ අපි. අපි තමයි මේ ලෝකෙට බණ කියන්නේ. අපි තමයි මේ ලෝකයේ සද්ධර්මය නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ, දේශනා කරන්නේ. ලෝකෙට බණ දෙන්නේ අපි. දැන් මේ තුල බලාපොරොත්තු ඇති වෙලා නැද්ද? දෘෂ්ටි ඇති වෙලා නැද්ද? මේ තුල හරමුණු ප්‍රතිපත්ති ඇති වෙලා දැන් මේ ආර්ය මාර්ගයේ සම්පූර්ණයෙන් පිරිහිලා නැද්ද? එහෙනම් අපි නෙමෙයි ලෝකෙට දෙන්නේ ඒ අය තම තමන්ගේ තුල ඉපදීමේ ක්‍රමවේදය දැකලා ඒක නිරෝධ කරගෙන ඒ අය රාත් වෙනවා. ඒ අයගේ රාත් බෝධියේ ඒකින ඒ වර්ණනාව වටිනාකම ඒ කට්ටියටමයි අපට නෙමෙයි. තම තමන්ගේ පිරිණිවීම තම තමන්ටයි ගෞරවය. ඒකේ ගෞරවය අපට නැහැ. අනුන්ගේ මාර්ගඵලවල අයිතිය දැන් අපි කියන්නේ නැද්ද? අපට සෝතාපන්න කට්ටිය මෙච්චරක් ඉන්නවා, රාතුන් මෙච්චරක් ඉන්නවා, මාර්ගයේ යන කට්ටිය මෙච්චරක් ඉන්නවා, සකෘදාගාමි කට්ටිය 25ක් ඉන්නවායි කියලා මේම නාමලයිස්තු හදලා අනුන් වඩපු පාරමිතාවට අපි වත්කම් කියනවා නම්, අනුන්ගේ මාර්ගඵලවලට අපි හිමිකම් කියනවා නම් මොනතරම් දෘෂ්ටි හදලාද, මොනතරම් බලාපොරොත්තු හදලාද අනුන්ගේ ගුණකපවට පවා අපි පේටන් අරගෙන අනුන් තමයි පාරමී පුරලා ඒ බෝධිසත්වයේ ඒ කාලවලට මාර්ගඵලවලට පත් වෙනවා. හැබැයි අපි ටිකක් උදව් කරපු නිසා ඒ මාර්ගඵලවල අයිතියත් අපි අරගෙන ඒ කට්ටියගේ ඇස්වලට අනුව අපි ඇස් දුන්නා වාගේ, ඒ කට්ටියගේ ලේවෙන්නට අපි ලේ දුන්නා වාගේ, ඒ කට්ටියගේ මස් වෙනවට අපි මස් දුන්නා වාගේ, ඒ කට්ටියගේ අඹදරුව දෙනවා වෙනවට අපි අඹදරුව දුන්නා වාගේ, ඒ කට්ටියගේ පාරමී අපි පිරුවා වාගේ නේද ඒ කට්ටියගේ සෝතාපන්න ඵලය අපේ කරගෙන තියෙන්නේ? අපි ළඟ සෝතාපන්න කට්ටිය මෙච්චරක් ඉන්න නැහැ. ඒ කට්ටිය වඩාගෙන අවිලා සෝතාපන්න වුණා. ඒ කට්ටියගේ සෝතාපන්න ඵලයේ අයිතිය ඒ කට්ටියට. ඒකේ අයිතිවාසිකම් අපි අරගෙන, ඒකේ හිමිකම් අරගෙන, මොකද්ද සියලු හිමිකම් හැවිරිණී කියලා ඒකට සම්පූර්ණ ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරලා අපේ සේනාසනේ මෙච්චර කට්ටිය ඉන්නවා, මේ රාතන් වංශලා මේ කට්ටිය මේ දැනුම් දෙන කට්ටිය ඉන්නවායි කියලා ඕම බලාපොරොත්තු නඩත්තු කරනවා, ඔය වගේ ප්‍රතිපත්ති නඩත්තු කරනවා, ඔය වගේ දෘෂ්ටිත් අපි නිර්මාණය කරනවා. මෙන්න මේ කියන දුර්වලකම් නිවැරදි කරන්න පුළුවන් නම්, මේ කියන අඩුපාඩු හදා ගන්න පුළුවන් නම්, කිසිම බලාපොරොත්තුවක් නැතුව නිමාවටම යන මේ ගමන හැමදේම නිමා වෙනකොට ඒ බලාපොරොත්තුත් නිමා වෙලා යනවා නම් එයා ඒකේන ආර්ය මාර්ගයේ ගමන් කරනවා. පිරිණිවෙන කෙනාට මේ ලෝකයේ හැබ හැටයක්වත් අවශ්‍ය නැත්නම් මොන ප්‍රතිපත්තියක්ද, මොන හරමුණක්ද, මොන බලාපොරොත්තුවද ඒ උත්තමයාට? ඇයි මේ ලෝකෙ මොකවත් අවශ්‍ය නැහැ? පිරිණිවීම තුළ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ, කිසිම දූවිලි අංශුවක්වත් ඉතුරු වෙලා නැහැ. එහෙනම් කිසිම දෙයක් නැතුව යන ගමනක් මේක. බලාපොරොත්තු ඇතුව යනවා නම් එතන වැරදුනා, අරමුණක් ඇතුව යනවා නම් වැරදුනා, ප්‍රතිපත්තියක් ඇතුව යනවා නම් වැරදුනා. එහෙනම් මේ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන මේ කමඨාන තුළින් අපේ අඩුපාඩු හදාගෙන දැන් අපි වර්තමානයේ ඉන්න මානසිකත්වයේ තේරුම් අරගෙන නිවැරදි කරගනිමු. මේ තුලින් අපගේ රාත්බෝධි අපි ප්‍රත්‍යක්ෂ කරගනිමු. මේනම් මේ කමඨාන, මේ අවවාද අනුශාසනාව, මේ තුලින් ලබාගත්තා වූ ධනම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන සියලු දෙනාටම තෙරුවන් සරණයි.